මේ වන විට පළාත් ගිණුමේ රුපියල් මිලියන 550කට ආසන්න මුදල් ප්‍රමාණයක් ඉතිරි වී ඇති බවට වාර්තා වන හේයින් මෙම වර්ෂයේ සේවක පඩිනඩිය ඇතුළු අත්‍යවශ්‍ය ගෙවීම් සිදු කිරීමට තිබියදී එම මුදල් ප්‍රධාන අමාත්‍යවරයාගේ සිතැඟි පරිදි වෙනත් ගෙවීම් සිදු කිරීම සඳහා නියෝග කර තිබීමෙන් ඉදිරියේදී පළාත් සභාව තුළ බරපතල ගැටලු සත්‍යක් මතුවෙනවා. ප්‍රධාන අමාත්‍යවරයා සභාවේදී නිලධාරීන්ට තර්ජනය කරන මේ මහමැතිවරයා බරපතල ලෙස අප්‍රසාදයට ලක් වී ඇති මහමැතිවරයා අයවැය පරාජය වීමේ අවදානමට ලක්ව තිබෙනවා. එබැවින් මන්ත්‍රීවරුන්ට ඉදිරි මාසයේ ඉතාලි සංචාරයක් ලබා දී ඔවුන් සතුටු කිරීමට ඔහු සූදානම් වෙනවා. මම එකක් කියනවා ඉතාලි සංචාරයට වියදම් කරන්නේ පළාත් සභාවේ සල්ලි නෙවෙයි. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ සම්දානෙත් මන්ත්‍රීවරු ඔක්කොම ඉතාලි සංචාරයක් කරනවා. කොහොමද? පාරවල් හදපු අයට කොන්ත්‍රාත් දීපු අයගේ සල්ලි ඉක්මනින් දීලා ඒකෙන් ගාණක් අරගෙන ඉතාලියෙන් දෙනවා. ඒකට තමයි මේ සල්ලි ටික නිදහස් කරගන්න හදන්නේ. මේකට පළාත් සභාව නිලධාරීන් බාධා කරා. ඌව පළාත් සභාව තුල මතුවී ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව එමුතුමා පැහැදිලිතාවයක් කරනවාද කියලා. ගරු ඇමතුමා ඔබතුමා හෙටද පිළිතුරු දෙන්නේ? මට අඟහරු වෙන වාද වෙනකන් කල් දෙන්න ගරු කතා නැහැ. අඟහරු ආද ඔබතුමා බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නෙට වඩා උත්තරේ කෙටි වෙයි. හරි දීර්ඝ ප්‍රශ්නයක්. නෑ පිළිතුරු ලබා දෙන්න. මම පිළිතුරු ලබා දෙන්න කතා නැහැ. හැබැයි ප්‍රශ්නෙකට වඩා දේශනයක් වගේ වෙයි. නෑ සම්පූර්ණ පිළිතුරු ලබා දෙන්න එක අයිතියක් මහජන නියෝජ්‍ය අයිතියක් බොහොම ස්තුතියි ගරු ඇමතුමා. මම උත්තර දෙන්නම්. හොඳයි.